Lorenzo de Almeida, con un doctor de allá, va a navegar ya. Andi cartel, el diputing, tiene el party, ya tenga ting. Gana madera, na ya vena más, su día, mi sangre, vena vera, ne piano. Tamarín, banjo, mandolin. La guitarra en cambia, de la canuja, de rema, la guitarra. English law go da gahila ten court of patta ka sudure di bala roll karala nona mara ala wana na ba mama ida gana ba ba giya na ba ya ya e ai da kam kam giya na ba abi okkama no no giya na ba no na mara ala wana na ba abi okkama ada ba giya na ba ha ha no na mara ala wana na ba Abi hokka mai ada baki enava. Lorenzo de Almeida, Colón Dota de Havana, Vicaya. Andi Catel, el putin, dinner party, atinga, ting. Radavareda, naya, vena, mazu, dio, mi sangue, na veda, ne piano. Tamarin, banjo, mandolin. Laika, ran, cambia, de la canuja, de rema, laika. Lona, mata, adavana, nava. Wapi, okta, maya, da, baki, bebe, bebe, bebe, bebe. Lona, mata, adavana, nava. Api hokka mai ada bagi ba ba ba nona mata ada banana ba api hokka mai ada bagi ba ba nona mata ada banana ba api hokka mai ada bagi nona nona nona nona mata ada banana ba api hokka mai ada bagi nona nona nona nona nona nona mata ada banana ba api hokka mai ada bagi ba අවසානයේ දකින් ඉස්සෙල්ලා තමනාන්සලා කවුරුත් දන්නවා මේ සංගීත ප්‍රසංගය අද ඔබ වෙතට ගෙන ආපු ලංකා ඉන්ටර්නෙට් ආයතනයේ තමනාන්සලාගේ ගෞරවයේ ප්‍රණාමය පිරිනැමෙන්න ඕන. ඉතින් කොමල්ලත් එක්ක එකතු වෙලා යලිතරක් ඒ ලංකා ඉන්ටර්නෙට් ආයතනයේ සියලු දෙනාටත් අපේ ඔව් අනුග්‍රාහක බවතුන්ටත් මේ ප්‍රසාදය ගෙන අතර වාරේ ඔබ සමත් අප සමත් එකතු වෙලා අප කවුරුත් බලාපොරොත්තු වන අප රටට සාමය ළඟදීම උදා වේවා කියන ප්‍රාර්ථනාවත් සමග අපගෙන් සමගන්න යන්නේ වෙන්නේ නම් ඔබසම කවුරුත් දන්නවා ලොවේ සම එකම දැයි දූ දරුවන් වේවා We'd like to see all the musicians who are here. Mr. Malavana, Mignon, can we have you over here? Raj Senaviratna. Raj, come, Raj. How about each and everyone here? Join it. Veva, Vada Nati, Veda Nati, Lassana Lova Heta, Apada Uda Veva. ලොවේ සැම එකම දැයෙන් දුදරුවන් වේවා වාද නැති වේද නැති ලස්සන ලොවේට අපට උදා වේවා අපුඩියක් අපුඩියක් ඉතින් නිහල් පෙර රවසෝ මනුස්සකම් අහක දමා ජාතිවාදයෙන් නුදන්මනා සතුරුකමින් පිල්වෙදිලා මිනිසා මුලා වෙලා මනුදයේ මිනිසුනේ වාදවීලා පද නැතේ එකරැනෙත් මුරුදා ලොව ලස්සන වන්නේ ලොවේ සැම එකම දැයි දුදරුවන් වේවා වාද නැති වේද නැති ලස්සන ලොව හෙට අපට උදා වේවා ලස්සන ලොව හෙට අපට උදා වේවා ලස්සන ලොව හෙට අපට Hey! This land belongs to you, and this land belongs to me. All together, your hands together, ladies and gentlemen. This land belongs to you, this land belongs to me. This land belongs to all of us, to live in harmony. This land belongs to you. This land belongs to all of us to live in harmony. Whatever the race may be, whatever the past or creed, whatever the color of our skin, we're all kin and kin. All races must unite, cause unity is mine. Together we must stand to build a better land. This land belongs to you. This land belongs to me. This land belongs to all of us to live in harmony. Yeah. La la la la la, la la la la la. This land belongs to all of us to live in harmony. La la la la la, la la la la la la. This land belongs to all of us to live in harmony. La la la la la la. La la la la la la. This land belongs to all of us to live in harmony. Yeah, yeah, yeah. La la la la la la. I said it well. This land belongs to you. To all of us to live in harmony. I said la la la la la la. La la la la la la. This land belongs to all of us to live in harmony. Thank you very much. Thank you. Don't go away. Ladies Don't and go gentlemen. Away.